පහුගේ දවස්වල එතුමා කියපු දෙයක් සම්බන්ධයෙන් උත් යම් කිසි විවේචනයක් තියෙනවා. ඇතැම් අයගේ විවේචනයක් තියෙනවා උතුරේ විශේෂ අධිකරණයක් පිහිටුවීම සම්බන්ධයෙන්. විද්‍යාගේ ඝාතනය සම්බන්ධයෙන් විශේෂ අධිකරණයක් ගැන එතුමා කියද්දී කහවත්තේ ඝාතනය කරපු අය කියලා චෝදනා ලැබලා හිටපු අය නිදොස් කොට නිදහස් කරනවා. ඒ කියන්නේ ඔවුන්ගේ ඝාතකයන් තාම හොයාගෙන නැහැ. උතුරේ විතරද ඒ අය පිළිබඳ හොයන්න ඕන විශේෂ අධිකරණයකින්. නෑ මෙහෙමයි. දැන් ඔක තමයි තියෙන ප්‍රශ්නේ. මේ හැමදාම අංශභාග වැඩනේ අපි කරන්නේ. හොඳ වැඩ ගොඩක් කරලා තියෙනවා. හොඳ වැඩ ගොඩක් කරන අතර ඔන්න වගේ අංශභාග වැඩක් කරනවා. ඇයි අපේ රටේ සමස්ත නීති එහෙනම් වෙනස් කරන්න බැරි? මේ වැනි දේවල් වලට කවුරුත් පක්ෂ වෙන්නේ නැහනේ. පාර්ලිමේන්තුවේ එක සතියකින් මේ නීතියේ අඩුපාඩු තියෙනවා නම් ඒ සතියකින් මේ අඩුපාඩු සම්පූර්ණ කරගන්න පුළුවන්.